අවසරයි අපි ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රී භාවනාව හා මෛත්‍රී භාවනාව තුළින් සතර සතිපට්ඨාන ආයානුපස්සනාව අවබෝධ කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව. අපි දන්නවා යම්කිසි භාවනාවක් අපි සිදු කරන්නේ අපි ලබාපු මිනිසත් භවයේ සංසාර දුකෙන් එතර වීම පිණිස. එනම් මෛත්‍රී භාවනාව තුළින් අපි දන්නවා අනාගතයේ තථාගතයන් වහන්සේ නමක් බිහි වෙනවා, මෛත්‍රිය කරනකොටගෙන උන්වහන්සේ සම්මා සම්බුද්ධ බෝධියට පත් වෙනවා. එනම් නිවනට ඒකායන මග්ගෝ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මේ සතර සතිපට්ඨානය ඇරෙන්න මේ ලෝකේ කිසිම මාර්ගයක් නැහැ. සතර සතිපට්ඨානය තමයි එකම නිවන් මාර්ගය, කමඨාන. එනම් මේ මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරලා මේ මෛත්‍රිය වඩලා යම්කිසි විඥානයකට අරියත් බෝධිය, පච්චේක බෝධිය, සම්මා සම්බුද්ධ බෝධියට පත් වෙන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම ඒක සතර සතිපට්ඨානය අරා සිදු විය යුතුයි. මක්නිසාද යත් සතර සතිපට්ඨානය නොමැතිව නිවන් දකින්න බෑ කියන එක තථාගතයන් වහන්සේගේ අනුශාසනාව නම් නිවන් දකින්න තියෙන එකම මාර්ගය සතර සතිපට්ඨානය තුලින් මේ සිත සැකසීම නම් මෛත්‍රී භාවනාව තුලින් බුදු වෙනවයි කියලා කියනවා නම් අන්න එතන අපට ප්‍රශ්නයක් එනවා. නිවනට තවත් මාර්ගයකුත් තියෙනවා. නමුත් මේ මෛත්‍රී භාවනාව ප්‍රඥාවෙන් ගවේෂණය කළ බලනකොට මේ භාවනාව තුළ තියෙනා වූ කර්ම කාරණා ප්‍රඥාවට ගෝචර වෙනකොට අපට පේනවා මේ මෛත්‍රී භාවනාව කියලා අපි වෙන නමකින් කිව්වට මේක තුළින් සතර සතිපට්ඨානයකුත් සිදු වෙන බව. මෛත්‍රිය තුළින් සතර සතිපට්ඨානය අපට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් බව. එනම් සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, නිවනින් සැනසෙත්වා කියන මේ මෛත්‍රී භාවනාව කරන භාවනා යෝගියා, එහෙම නැත්නම් ආර්ය ශ්‍රාවකයා කාලයක් මේ මෛත්‍රී භාවනාව වඩනකොට එයාට තේරෙනවා මේ මෛත්‍රී භාවනාව තමයි වඩන්නේ. හැබැයි මම නොදැනුවත්වම සතර සතිපට්ඨානයේ කායානුපස්සනාවත් මේකෙ වැඩෙනවා. එනම් මේ කායානුපස්සනාව මේ භාවනාව තුළ සම්බන්ධ වුණේ කොහොමද කියලා බලනකොට අපි යම්කිසි අවස්ථාවක සුවපත් භාවයේ පතනවා නම් අපි ගොඩාක් දුරට සුවපත් භාවයේ පතන්නේ පුද්ගලයෙකුට. එහෙම නැත්නම් තවත් සත්වයෙකුට. දැන් සත්වයා දිහා බලනකොට ඒ සත්වයාගේ මොනවද පේන්නේ, විඥාණයද පේන්නේ කියලා බලුවාම ගොඩාක් දුරට පුතුජන ස්වභාවයකින් ඉන්න අරියත් බෝධියෙන් පල්ලෙයා පළවල ඉන්න ඕනෑම කෙනෙකුට පේනවා ඒ සුවපත් භාවයේ පතන මේ විඥාණයට අදාළ කයයි පේන්නේ. දැන් මේ පින්වත්ෙක් දිහා බලලා සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියනකොට ඇත්තටම අපිට විඥාණය නෙමෙයි පේන්නේ, ඒ පුද්ගල ස්වභාවය. එයාගේ කාය රූපය සහ නාමය තමයි අපට මෙනෙහි වෙන්නේ. දැන් අපේ ජීවිතවල අපි මේ මෛත්‍රී භාවනාව নানা ප්‍රකාර ක්‍රමවලට අපි මේක වඩලා තියෙනවා, අපට අත්දැකීම් තියෙනවා. එක ක්‍රමයක් තමයි අපේ සතුරාට මෛත්‍රී කිරීම. ඒක හොඳ අත්දැකීමක්. මට සතුරුකම් කළ, මට විරුද්ධව කටයුතු කළ, මේ භවයේ මට ගොඩාක් ඉන්සා පීඩන ඇති කළ මේ පුද්ගලයාට යහපතක් වේවා, මේ පුද්ගලයාට නිවන අවබෝධ වේවා, සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, නිවනින් සැනසෙත්වා කියලා මෛත්‍රී භාවනා වඩනකොට ඇත්තටම අපිට ඒ පුද්ගලයාගේ විඥාණය පේන්නේ නැහනේ. විඥාණය පේනවා නම් ඇත්තටම මෛත්‍රී භාවනාවක් අවශ්‍යත් නැහනේ. ඇයි? විඥාණය පේනවා නම් ඒ පුද්ගලයා නැත්තම් ද්වේෂය වැඩෙන්නේ නැහනේ. අමනාප වෙන්න කෙනෙක් නැහනේ. එහෙනම් අමනාප වෙන්න කෙනෙක් නැතිකොට, පුද්ගල ස්වභාවයක් නැතිකොට වෛරයක්, ద్వේෂයක් අපේ සිතේ අටගන්නේ. එතනම ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් මෛත්‍රී භාවනාවේ අවශ්‍යතාවය තියෙන්නේ අර විඥානයක් වශයෙන් නෙමෙයි, ඒක රූපයක් වශයෙන් අපි ගන්න නිසා මේ රූපෙන් මේ ප්‍රශ්නේ උනේ. මේ කයෙන් තමයි මේ අපට යුත් උනේ. මේ නාම රූපය තමයි මට මේ දේ කළේ කියන මේ රෝපාණු රූපිව අපි යම්කිසි සංකල්පයක් අපේ ඉස මත තබාගෙන ඉන්නවා, අපේ ඔළුවේ තියාගෙන ඉන්නවා. මේ රඳවා ගත්තා වූ පණිවිඩ වලට අනුව තමයි මේ ద్వේෂය කියන ධර්මතාවය, වෛරය කියන ධර්මතාවය අපේ විඥාණය තුළ නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙනම් මේ පුද්ගලයාගේ කය අපට මෙනෙහි වෙලා මේ කය තුලින් අපි පුද්ගලයා අඳුන ගන්නවා නම් විඥානේ අපට පේන්නේ නැත්තම් දැන් මේ සුවපත් භාවය අපි කියලා තින්නේ කාටද මේ කයට නිදුක් භාවය දීලා තින්නේ මේ සිතටද කියලා බලුවම නෑ මේ කයට නිරෝගී භාවය පතලා තින්නේ මේ කයට දැන් ඇත්තටම අපි කෙනෙකුටගෙන් ඉක්මනටම සුවපත් වේවා කියලා අපි කියනවා නම් රෝගියෙක් දිහා බලලා ඇත්තටම මේ ආශිර්වාදය අපි දෙන්නේ සිතට නෙමෙයිනේ ඇයි සිතට දෙන්නේ නැත්තේ ඒ මිනිස්යාගේ කයේ අසනීපෙ තියෙන්නේ එයා රෝවල් ගත කරලා තියෙන්නේ මේ කයේ ප්‍රශ්නයකට එහෙනම් සුවපත් භාවය අපි දෙන්නේ නිරෝගී භාවය දෙන්නේ නිදුක් භාවය දෙන්නේ යාගේ කය දිහා බලලා එහෙනම් අපට හොඳට තේරෙනවා මේ මෛත්‍රී භාවනාව ගොඩාක් දුරට 90%ක් සම්බන්ධ වෙලා තියෙන්නේ පුද්ගල ස්වභාවය මත කියන එක. එහෙනම් පුද්ගල ස්වභාවය මත අපට මේ මෛත්‍රී භාවනාව අවශ්‍යතාවය ඇති වෙලා අපි මේ වඩන භාවනාව පුද්ගලයකට අනුව කරන එකක් නම් දැන් මේ වෙන්නේ මොනවද? කායානුපස්සනාව. කායේ කායානුපස්සී විහෙරති අත්තමනාතේ බික්ඛු. බලන්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන සතර සටිපට්ඨානයේ ඒ කමඨාන කය කයට අනුව බලන්න. කායේ කායානුපස්සී විහෙරති. එනම් මේ කය කයට අනුව බලනවා නම් ඒ පුද්ගලිය මතක් කරනකොට ඒ කයනේ අපිට මතක් වෙන්නේ. දැන් අපේ දෙමව්පියෝ අපි මෛත්‍රී භාවනාවෙන් සී කරනකොට අපේ සහෝදරයෝ අපේ මතකෙට එන්නේ නැහනේ. අපේ මිතුරෝ ඥාතියෝ අතුරෝ කිසිම කෙනෙක් මතකෙට එන්නේ නැහැ. අම්මයි තාත්තයි ඒ විදියටම රූපෙන් පේනවා. මේවා මේ මෛත්‍රී භාවනාව තුළ තියෙන ගැටලු. අපි ගොඩාක් මේ මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරලා ජීවිතේ ගොඩාක් වර්ධනය කළාට ඇයි අපට ප්‍රතිඵල ප්‍රමාද වෙන්නේ කියලා බැලුවාම ඔන්න ඔය වගේ තැන්වල අපි නැවතිලා ඉන්නවා. ගමන් කරන්න බැරුව නෙමෙයි අර ගමන් කිරීමේ උවමනාව නැහැ. ඒ නිසා මෛත්‍රී භාවනාවේ ටිකක් දුර ඇවිල්ලා අපි නැවතිලා බලාගෙන ඉන්නවා. එතනින් යට යආගන්න විදියක් නැහැ. එහෙනම් අම්මා තාත්තා මෙනෙහි කරනකොට අම්මා තාත්තා විතරක් වෙනවා නම් දැන් මෙතනදී අම්මා තාත්තගේ කය නේද මුල්ලුනේ. ඇයි අම්මා කියන කොටත් විඥානයක්, ඥාතියා කියන කොට විඥානයක්, විඥානය පේන්නේ නැහැ ඇට. ඒ තරම් සියුම්. ඒ විදිහට අපට මේවා මෙනෙහි වෙන්නේ නැහනේ. එහෙනම් ආන්ද්‍රෝ මෙනෙහි කරනකොට මේ පින්වතුන්ට ආන්ද්‍රංගේ රූපේ මැවෙනවා නම් ආන්ද්‍රෝමේ පින්වතුන් මෙනෙහි කරනකොට මේ පින්වතුන්ගේ රූපය මෙනෙනවා නම් මේ ඒ පුද්ගලයාගේ කයට අනුව මෙනෙහි වීමක් නේද සිද්ධ වෙලා තින්නේ. ඒකයි මේ කයට අනුව කය බලනවා කියන එක. එහෙනම් අපේ ජීවිතවල අපට ඒ අත්දැකීමට අනුව දැන් අපට පේනවා මේ මෛත්‍රී භාවනා වඩන භාවනා යෝගිය කාලයක් යනකොට ප්‍රත්‍යක්ෂ කරගන්නවා මේක තුලින් කාය අනුපස්සනාවක් වෙනවායි කියලා. මේ කාය අනුපස්සනාව නැවත නැවත සිදු කරනකොට එයා මේ කාය අනුපස්සනාවේ දැන් අපි වඩන කමඨාන සම්පූර්ණ වෙන්නපාය. කාය අනුපස්සනාව කියන්නේ මොනවද? පඨවි ධාතුවට අදාළ ඇලීම ගැටීම නවත්තන එක. පඨවි මට්ටමෙන් තියෙන ලෝභ දේශ මොහ නිවාරණය කරන එක. මේක තමයි කායානුපස්සනාවේ තියෙන ප්‍රධානම අරමුණ. ඒක තමයි වෙන්නේ. වේදනානුපස්සනාවෙන් මොනවද වෙන්නේ? වේදනානුවට අනුව, දුකට අනුව, පීඩණයට අනුව අපි තුල පවතින ලෝභ දේශ මොහ රාග මේවා නැති කරන එක. ධම්මානුපස්සනාවෙන් මොනවද වෙන්නේ? අපේ විඥානයේ තියෙන ධර්මතාවයන් වලට අනුව තියෙන ඇලීම ගැටීම බැඳීම ලෝභ දේශ මෝහ රාග මේවා නැතිවීම. චිත්තානුපස්සනාවෙන් මොනවද වෙන්නේ කියලා බලුවාම මේ විඥානය තුළ තියෙන සිතට අනුව පවතිනා වූ චෛතසිකය ගැළඹෙන්න හේතු වෙච්ච ලෝභ දේශ මෝහ රාග නැතිවලා මේ චෛතසිකයේ ක්‍රියාකාරීත්වය නවතිනවා. චිත්තානුපස්සනාව එතනින් ඉවරයි. එතනින් rahat වෙනවා. එහෙනම් මේ කායික ක්‍රමවේදයට අනුව බලනකොට මේ කය තුළ ලෝභ දේශ මොහ රාග කින ඇතිවෙන්නා වූ ධර්මතාවයන් පටවි මට්ටමින් ඇතිවෙන්නා වූ ධර්මතාවයන් මේ භාවනාව තුළින් නිරෝධ වෙන්න ඕනේ. එහෙනම් අපි මේ ලෝකේ ඉන්න සෑම කෙනෙකුටම සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනකොට ඒ පුද්ගලයන්ට සාපේක්ෂව කය නිරෝගීමත් වෙනවා, කය සුවපත් වෙනවා, කය නිදුක් වෙනවා. මොකද්ද මේ වචන තුලින් වෙන්නේ කියලා බලනකොට ඒ පුද්ගලයොත් එක්ක අපට තියෙන ගනුදෙනුව සංසිඳෙනවා. මේක තමයි මේකේ තියෙන විද්‍යාව. මේක වටහා ගත්තොත් මේ භාවනාව බොහොම ඉක්මනට වැඩෙනවා. දැන් මේ උපාසක මාත්‍යා ඇවිල්ලා මට යම් කිසි දෙයක් කියනවා. මේ ආම්ද්‍රුවන්ගේ ඒ චරිත ගුණාංගවල විනයවල ප්‍රශ්නයක් තියෙනවා. මට ඒ ආම්ද්‍රුව හරියට ගැලපෙන්නේ නැහැ කියලා. එතකොට ස්වාමින් වහන්සේ නමක්ම කියනවා, ආවල් ස්වාමින් වහන්සේ සංවර නැහැ. අපේ භික්ෂු සංගමේ මේ ආම්ද්‍රුවන්ගේ ඒ විනය අපට ඔබින්නේ නැහැ. උන්වහන්සේගේ අදහසකට පටහැනි කියලා විරුද්ධ වෙනවා නම් දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මොකද්ද? අඩුවවත් චෝදනාවවත් නෙමෙයි තියෙන ප්‍රශ්නය. මේ විඥාන දෙක අතර ගනුදෙනුවක් තිබිලා තියෙනවා. මේ ගනුදෙනුව තමයි මේ වචන වලින් ක්‍රියා වලින් මේක වමාරු වෙන්නේ. මේ යථාර්ථය දැක්කේ නැහැ. ඒකයි එතන තියෙන ප්‍රශ්නය, වෙන මොකවත් නෙමෙයි. දානයක් පිළියෙල කරන එකවත් දානයක් පූජා කරන එකවත් ඒ දානේ පිළි අරගෙන වළඳන එකවත් ප්‍රශ්නයක් නෙමෙයි. මොකද තියෙන ප්‍රශ්නය අපේ කය ජීවත් වෙන්න ආහාර අවශ්‍යයි. එන්න ඒ ප්‍රශ්නේ විසඳිලා නැත්තේ. ඒ ප්‍රශ්නේ මත තමයි අනිත් ඔක්කොම ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. සබ්බේ සත්තා ආහාර අට්ඨිකා. සෑම සත්වෙක්ම ජීවත් වෙන්නේ ආහාර වලින්. එහෙනම් අපි මේ හැම කාරණාවක්ම අපි ගොඩාක් විනිවිද මේකේ යථාර්ථය මොකද්ද කියලා බලනකොට අපට ඒකේ තුල තියෙන විද්‍යාව පේනවා. එහෙනම් අපි එක්කෙනෙකුට චෝදනා කරනකොට චෝදනාව ලබන්න එයා කරපු වැරද්දවත් චෝදනා කරන්න අපි තුල ඇතිවෙච්ච ද්වේෂසහගත සිතිවිල්ලවත් ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ අපි අපේ විඥාන දෙක අතර ගනුදෙනුවක් තිබිලා තියෙනවා. වචනයක් ඇතිවෙන්නත් ඒ වචනේ ලබා ගන්න සුදුසුකම් ලබා ගන්නත් ඒ උවමාරුව තුලින් සිතවනාපකම් වේදනා වෛරය ඒ වගේ දේවල් ඇති වෙන්න එහෙම නැත්නම් ගෞරවය ප්‍රශංසාව කීර්තිය ආගන්තුක සත්කාර මේවා ඇති වෙන්න මේ ගනුදෙනුව මේ කර්මය තිබිලා එහෙනම් මේ මෛත්‍රී භාවනාව තුලින් අපි සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින් සැනසෙත්වා කියලා කියනකොට මේ සත්වයාට මේ තරංගයකින් වදිනවා. දැන් අපි මේ කිසිම කෙනෙකුට කතා කරලා යම් කිසි කෙනෙකුට අපි කියනවා ආවල් රටේ මගේ ිතවත් ආවලා ඉන්නවා එයාට මෛත්‍රී කරන්න කිව්වම කටිය ඇස්සර බලාගෙන ඉන්නවා. මොකද මේ ආන්දරෝ කියන ධර්මය අපට තේරෙන්නේ නැහැ. ඇයි ආන්ද්‍ර ආවල් රටේ ආවල් ප්‍රාන්තයේ ආවල හඳුරන එක ඇත්ත? මම හඳුරන්නේ කොහමද? ඒ මනුස්සයාට මෛත්‍රී කරන්නේ ඒ මනුස්සයා මට 100ට එන්නේ නැහැ නේ. එයාගේ කය මට මෙනෙහි වෙන්නේ නැහැ නේ. ඒ නාමයේ රූපේ මම දැකලා නැහැ නේ. දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් අපි මෛත්‍රී කරන්නේ කාටද? අපේ මතකේ රැඳිච්ච කට්ටියට. එහෙනම් අපි සත්ව කුලවලට එක එක සත්ව කුල අරගෙන ඒ ප්‍රජාවන් වලට මෛත්‍රී කරනකොට අපි මෛත්‍රී කරන්නේ අපි දන්න සත්තුන්ටනේ. කවුරු හරි ඇමීබාවට මෛත්‍රී කරපු කෙනෙක් ඉන්නවා නම් අත්උස්සන්න කිව්වම අනේ එහෙම කෙනෙකුත් ඉන්නවද කියලා අහනවා. මොන හරි කටට කියන්න බැරි නමක් කියලා විද්‍යාත්මක නමක් කියලා ආවල් බැක්ටීරියාට මෛත්‍රී කරපු කට්ටිය අත්උස්සන්න කිව්වම ඒගොල්ලෝ අහන එහෙම කෙනෙක් හිටියද කියලා අහනවා. එනම් මේ පින්වතුන් මෛත්‍රී වඩන්නේ කාටද? මේ දන්න කට්ටියට, අඳුරන කට්ටියට. මේ පටවියට පිළිබඳ තියෙන ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. එනම් මේ මෛත්‍රී භාවනාව වැඩෙනවා මට්ටම් අතරකින්. ඇයි මේ සතරමා භූතයට මේ මෛත්‍රී කරන්න ඕනේ? මේ සතරමා භූතය නැතුව සතරමා භූතයගේ නිර්මාණය වෙච්ච නාම රූප ඇරෙන්න කාටද මෛත්‍රී කරන්නේ? කරන්න කෙනෙක් නැහනේ. ඒක ලබන්න කෙනෙකුත් නැහනේ. එහෙනම් මේ පඨවිය ආපෝ තේජෝ වායෝ කියන මේ සතරමා භූතය ඒ සතරමා භූතයගේ නිර්මාණ වලට තමයි අපි මෛත්‍රී කරන්නේ. එහෙනම් මෛත්‍රිය පරිපූර්ණ වෙන්නට ඕනේ මේ සතරමා භූතය තුළින්. කායික මට්ටමින් සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ කියන්නේ පඨවියෙන් ආපෝ මට්ටමින් සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ කියන්නේ වේදනාවෙන් වායෝ මට්ටමින් සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ කියන්නේ ධර්මයෙන් ආලෝක මට්ටමින් සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ කියන්නේ සිතින් චිත්තානුපස්සනාවෙන්. එහෙනම් මේ මෛත්‍රී භාවනාව සම්පූර්ණ කරන්න ඕන ක්‍රමවේද හතරක් මට්ටම් හතරක් පවතිනවා. එහෙනම් මේ භාවනා යෝගියා එහෙම නැත්නම් භාවනාව වඩන තාපසයා මේක දැනගත්තේ නැත්නම් එයාට මේ මට්ටම් පිළිබඳ අවබෝධ නැති නිසා මෙයා මෛත්‍රී භාවනාව පටල ගන්නවා. එහෙනම් අපි දැක්කා අපි මෛත්‍රී කරන සෑම ජීවියෙක්ම අරන් බලනකොට ඒ ජීවියා අපි මෛත්‍රියට භාජනය කරන්නේ අපේ මතකේ තියෙන නිසා. දැන් උත්තරයක් දෙන්න, මතකේ තියෙනවා කියලා කියන්නේ ගනුදෙනුවක් තියෙනවා කියන එක නෙමෙයිද? එයා අපේ හිතවතෙක්, ඥාතියෙක්, මිත්‍රයෙක්, සහෝදරයෙක්, අතුරෙක්, වෛරකාරයෙක්, එදිරිකාරයෙක් මේ කියන කට්ටිය ඔක්කොම කවුද? අපේ ගනුදෙනුකාරයෝ. අපෙත් එක්ක මේ ලෝකේ කුසල අකුසල පෞපින් කියන මේ කර්මානුරූපීව ගනුදෙනුවට සුදුසුකම් ලැබපු කට්ටිය. ආවල් රටේ ජනාධිපතිතුමා මට විරුද්ධ වුණා කියලා කවුරුද කියනවාද? එහෙම කියන්නේ නැන්නේ. ඇයි එහෙම ගනුදෙනුවක් කළා නැහැ? එහෙනම් අපි මට මෙයා මේම කළා, මට මේම සිද්ධ වුණා කියලා අපේ ගමට, අපි අඳුරන පිරිසට, අපේ සමාජයට, අපේ ජීවිත කාලයේ අපි මුණගැසෙන කට්ටියට සාපේක්ෂව තීරණයකට එනවා නම්, ඒ කියන්නේ සියලුම පින්වත්තුන් අපෙත් එක්ක මේ කර්මය ගනුදෙනු කරන්නට ආපු කට්ටිය ගනුදෙනු කරන කට්ටිය. එනම් මේ ගනුදෙනු කරන කට්ටියට අපි සුවපත් භාවයේ, නිදුක් භාවයේ, නිරෝගී භාවයේ මේ කයට පතනකොට එයාගේ ජානවල තියෙනවා, එයාගේ ලේ ධාතුවේ න්‍යාස්තිය තියෙනවා, මොලේ සෛලවල තියෙනවා, විඥානයේ අනුගත වෙලා තියෙනවා. එයා විසින් අපට ඇති කරපු සියලුම කර්ම චේතනා මේ විශ්වයේ තැන්පත් වෙලා තියෙනවා. මේ කර්මයේ තැන්පත් වෙච්ච තැන් මේවා. ඒ තැන්පත්වල මතු වෙනකොට ඒ මතකයන් එයා අපෙන් වන්නේ ඉල්ලනවා. වචනෙන් ඉල්ලනවා, අපට වේදනාවෙන් ඉල්ලනවා, ගුටි දීලා දැනලා ඉල්ලනවා. අපට සිතුවිලි වලින් අපි දියා අනවශ්‍ය විදියට ඉතලා පිළිගන්න සැලසුම් කරලා එහෙම ඉල්ලනවා. එහෙනම් මේ වන්දිය ඉල්ලන මේ සෑම සත්වයකටම ජීවියෙකුටම අපි කොහොමද මේ වන්දිය ගෙවන්නේ කියලා බැලුවාම අපි ගෙවන්නේ මෛත්‍රී භාවනාව තුළින්. එයා අපට මොනම හිංසාව, පීඩාව, වේදනාව කරලා තිබුණත් අපි එක දෙයක් මතක තියාගන්න ඕනේ, එහෙම කෙනෙක් මගෙන් පිළිගන්න නැහැ. එහෙම සත්වයක් මේ ලෝකේ නැහැ මට හිංසා කරන්න. මේ සත්වය ඇදලා තින්නේ සතරමා භූතවලින්. එහෙනම් සතරමා භූත සම්බන්ධයෙන් මා විසින් කරගත්තා වූ කර්මයක් තමයි මෙතන තියෙන්නේ. ඒ කර්මය ඉවර කරන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිස්සුත් භවයේ පරිනිර්වාණයටපත් වෙනවා. එහෙනම් අපේ ජීවිතයේ නිවන් දකින්නට අපි මේ සත්වය දිහා බලලා බෑ. මේ සත්‍ය ඇදිලා තින මේ සතරමා භූතය එක මට ගනුදෙනුවක් දෙනවා. මේ සතරමා භූතය තමයි මේ වන්දිය මගෙන් ඉල්ලන්නේ. එයාගෙන් තමයි මට මේ කම්පණය ඇති වෙලා තින්නේ. අන්න එතනට ඒ මානසිකත්වයට අපි පත්වෙන්න ඕනේ මේ මෛත්‍රී භාවනා වඩන තාපසයා, එමු නැත්නම් ආර්ය ශ්‍රාවකයා. එනං අපේ ජීවිත කාලය තුළ අපට ගොඩාක් අද්දකින් දිනවා පුද්ගල ස්වභාවයන් එක්ක අපේ ගනුදෙනු. එනං ඒ පුද්ගලයන්ට අපි මෛත්‍රිය වඩනකොට මේක විද්‍යාත්මකව මොනවද වෙන්නේ කියන එක අපි දැනගන්න ඕනේ. දැන් ඉසතෙල් ගාමේ උත්සවය කියලා ගත්තාම සියලෝම පින්වතුන් එනවා විහාරස්ථාන භූමියට නායක ස්වාමීන් වහන්සේ අරා ඉසතෙල් ගා ගන්න ඕනේ. එතකොට නායක ස්වාමීන් වහන්සේ තෙල් වල රත තියලා තෙල් ටිකක් අතට අරගෙන ඉසේ ගාලා ආශිර්වාද කරනවා. මේක සම්ප්‍රදායයක් වශයෙන් කාලයක් තිස්සේ පවතින එකක්. දැන් පැය ගානක් හැමෝටම ඉසතෙල් ගාලා ආශිර්වාද කරලා අත සබන්දාර හේදුවත් දැන් තෙල් සුවඳ නැද්ද පහේ තියෙනවා. ඇයි මේ තෙල් වලත් එක්ක මේක සෑහෙන වෙලාවක් ගනුදෙනු කරපු නිසා මේ ශාරීරියේ සෛලවල මේ තෙල් සුවඳ තියෙනවා. මේ පින්වතුන්ට මතක ඇති දානයක් අපි ආහාරය පිණිස ගත්තාම ඒ ආහාරය අරන් ඉවර වෙලා මේ අත කොච්චර සබන් දාලා පිරිසිදුට ඒදුවත් ඒ ආහාරවල තියෙන සුවඳ ඒ තුනපයේ එම නැත්නම් ලුණු හැඹුල්වල සුවඳ මේ හතේ තියෙනවා. කතා කරනකොට ඒ නිකුත්න ශබ්දයේ තුල ඒ සුවඳ තියෙනවා. එහෙනම් මේ පුංචි කාරණාවක් තුල මෙච්චර මේ සුවඳ තියෙනවා නම් අපි යම් කිසි කෙනෙක් ගියා මෙනේ කරලා ආලෝක ධාතුව අරා තරංගයක් වශයෙන් සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ පතනකොට ඒ රූපය මෙනේ කරනකොට මේ රූපයට මේ ආශිර්වාද තරංගයකින් වදිනවා නේද? නවත නවත මේ රූපයට කි මේ තරංගය වදිනකොට මේ රූපය මේ තරංගයේ තුලින් අනුගත වෙලා මේ තරංගයේ මේ ශරීරයේ තින සෑම ඥානගත වෙලා මේ තරංගයේ බවට එයාගේ විඥානය කර්මයපත් වෙනව නේද? අපි මොන තරංගයකද මීටරේ අරවන්නේ? ඒකට අනුව ඒ ගුවන් විදුලි සේවාවේ වැඩසටහන අපට ඇයෙනවනම් මේ තරංගයෙන් තරංගයට මේ ගනුදෙනුව වෙනස් නම් අපි දෙන තරංගයට ඒ ගනුදෙනුව වෙනස් වෙන්න ඕනේ. අපේ ආශිර්වාද තරංගය එයාට ගින් පතිත වෙලා එයාගේ කායික චර්යාව අපි පිළිබඳව එයාගේ මානසික චර්යාව අපි පිළිබඳව එයාගේ වචන උවමාරුව අපි පිළිබඳව ඒක වෙනස් වෙනවා. ඇයි අපි මේ මෛත්‍රිය තුලින් එයා වෙනස් කරලා මේ ලෝක සත්‍යයම සුවපත් කරලා නිදුක් කරලා නිරෝගී කරලා මේ ලොව සුවපත් කරන්න පුළුවන් භාග්‍යතු වහන්සේගේ මේ මෛත්‍රී භාවනාව තුලින්. උදාහරණයක් වශයෙන් අපි යම්කිසි දරුවෙකුට සාප කරලා බලන්න ඒ දරුවාට වෙන දේ මොකද්ද කියලා. අනේ මේ දරුවා වැඩක්ම නැහැ, ඉගෙන ගන්න නැහැ, ඉගෙන ගන්න බෑ, මේ වගේ මෝඩ ළමෙක් මට ඉපදුනා කියලා තමන්ගේ දරුවාට මේ විදිහට මෝඩ ළමයා, නූගත් ළමයා, කිසිම වැඩක් නැති ළමයා කියලා පොඩි කාලේ ඉඳලා අවුරුදු 10ක් විතර කියලා බලන්නකෝ ඒ දරුවට මොකද වෙන්නේ කියලා. හැම විභාගෙම අන්තිමයා, හැම විභාගෙම අසමත්, යන යන රස්සාවල් පාළුවට යනවා, කිසිම වගතුවක් නැහැ. එයාට භූමියක් දුන්නාට ඒකෙන් හරියට ආදායමක් ලබන්න TypeError. ඒ කියන්නේ එයා නිෂ්ඵල කෙනෙක් වෙනවා. අපේ ආශිර්වාදය එයාට අපට යුත්තක් වෙලා ශාපයක් වෙලා. ඒ වගේ තමයි මොකවත් බැරි කෙනෙකුට අනේ මෙයාට සෑහෙන දක්ෂකම් තියෙනවා. මෙයාගේ හැකියාවල් මෙයා දන්නේ නැහැ. මෙයා ගොඩාක් ශ්‍රේෂ්ඨ කෙනෙක්, කවදරි විශාල ස්ථානයකට යනවායි කියලා එම අනාගතය පිළිබඳව විශ්වාසයක් ඇතුව ආශිර්වාද කරලා බලන්න ඒක එයාට විශාල පිපිදීමක් වෙනවා. එයා කල්පනා කරනවා එච්චර දේවල් මයිලම තුනක් තියෙනවද, එහෙනම් ඒ දේවල් මම ඉදිරිපත් කරන්න ඕනේ කියලා ඒවා එයාගේ ගතිගුණ බවට විඥාණය ප්‍රත්‍යක්ෂ කරගෙන ඒක ක්‍රියාත්මක කරනවා. එයා මේ ලෝකේ දක්ෂයෙක් වෙනවා. එනම් මේ මෛත්‍රී භාවනාව කොච්චර වැදගත්ද කියලා කිව්වොත් අපේ පුද්ගලික ජීවිතය තුළ අපි මේ මෛත්‍රී භාවනාව කරලා තිනවා අනිත් පැත්තට. අනේ මට පින් මදි වෙන්න ඇති, බුදුරන්ගෙන් බණ අහලත් මට තේරෙන්නේ නැතුව ඇති, මට කුසල් නැහැ මේ භවයේ නිවන් යන්න, සසරෙන් එතර වෙන්න තව කල් තියෙනවා, සිල් ගන්න ටිකක් වයසට යන්න එපාය, මේවා අලසකමින් අප කෙරෙහි අපි වඩන මෛත්‍රී භාවනාවක්. මේක ඇත්තටම මෛත්‍රියක්මයි. අනේ පව් මෙයාට පින්මදි නිවන් දකින්න දෙන තව ටිකක් පින් කරගෙන හිටියද බලන්න යා මෛත්‍රිය කරන ඇති. මේ ලබාපු මිනිසත් භවයේදී නිවන් දකින්න කුසල් නැහැ නේ අපට. බුදුවරු දැකලත් අපි නිවන් දැකලා නැහැ නේ කියලා අපට අනුකම්පා කරලා එයාට නිවන් චර්යාවෙ යෙදෙන්නේ නැතුව එයාව නිදාස් කරනවා විවේක ගන්න අරිනවා. ඒ කියන්නේ මෛත්‍රී භාවනාව අපි අනිත් පැත්තට වඩලා ඒ නිසා තමයි හැම භවෙම අපිට නිවන් දකින්න බැරි. ලබාපු මිනිසත් භවයේ නිකම්ම විනාශ වෙලා පොළොවට පස්සෙන්ද යනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි අපි කරේ අලසකමේ ආශිර්වාදයක් දීලා. ඒක මේ කයට හොඳට පත්තියම් වෙලා. හැම භවෙම ඉපදිලා මේක තමයි කියන්නේ මොකද්ද? ඒ කාලේ ඉඳලා ඉතින් මේක වැඩුවාට ඉතින් කොයි ඉතින් වැඩුණා මේවා වඩන්න ඉතින් පාරමිතා පිරෙන්න එපා ඉතින් පාරමිතා පිරෙන්නේ කොහමද කලය අනිත් පැත්තට අරවලා වැස්සේ තිබ්බාම වතුර ලිස්සලා යනවා පිරෙන්නේ නැහනේ කලය උඩු පැත්තට උඩුගම් බලා පුරවන්න එපාය උඩ පැත්තට තියලා තිබ්බාම වතුර වැටෙනවා කවදරි දවසක මේක පිරෙනවා මේ පාරමිතා පුරන්නේ පුරවන්නේ විදෙනකම් බලාගෙන ඉන්නවා කලයේ අනිත් පැත්තට අරවල. ඒ කියන්නේ යා නිවන් චර්යාවේ තුල රැඳෙන්නේ නැහැ. ඒෙන් කොටාගෙන, ගොවිතැන්පත් කරගෙන, ගෙවල් අදාගෙන, දරුවා අදාගෙන, දරුවන්ට අනාගතයට වස්තු හදාගෙන, බඩමුට්ටු හදාගෙන, උගන්නගෙන ওই කටයුතු වල ඉඳගෙන කියනවා. ඉතින් පාරමිතා පිරෙන්නේ පාය. ඉතින් කලයේ අනිත් පැත්තට තිබුණා මේක කොහොමද පිරෙන්නේ? හැම දෙපෝල්ටම සිල් ගන්න පාය. දාම් සාකච්ඡා කරන්න පාය. ඉරිදා වාගේ විවේක දවස හැමදාම අවසත බුදුන් වඳින්න පන්සලට යන්න එපාය. ආන්දරොත් එක මොනාරි කමඨාණක් භාවනාවක් දැනගන්න එපාය. විවේකේ ඉන්න කාලේ හැමදාම මේක වඩන්න එපාය. හැමදාම අවස අයට මල්පහන් පූජා කළ gedara පවුලේ අයත් එක්ක හැමදාම බුදුන් වඳලා පුරුදු වෙන්න එපාය. වචන වමාරු වල තියෙන අදුපාඩු අදන්න ඕනේ. gedara කට්ටිය කියලා අපෙන් ඉන්සා පීඩා වෙනවා නම් ඒක හදන්න ඕනේ. පන්සල් කැඩෙනවා නම් ඒව හදන්න ඕනේ. මේම කලේ පුරවන්නේ. මේ සීල පාරමිතා දාන පාරමිතා නෙක්ඛම්ම පාරමිතා මෛත්‍රී පාරමිතා වීර්ය පාරමිතා මොකවත් පුරවන්නේ නැහැ කලේ අනිත් පැත්ත කරවලා තියලා අවසායට බුදුන් වඳින්නේ ටීවී බල බල ඉන්නවා කරන තරම කරන්නේ ඔක්කොම පන්සිල් කැඩෙන වැඩ හැබැයි කියන මේ පාරමිතා පිළෙන්නේ පාය දැන් මේ කලේ තවත් කෙනෙක් ඇවිල්ලා පුරවලා දුන්නොත් නිසා මේක පිරෙනවද මේ ක්‍රමයට පිරෙන ක්‍රමයක් නැහනේ එහෙනම් අපේ ජීවිතේ අපි දන්නවා අපට අපි කරගෙන තියෙන ආශිර්වාද හැම එකක්ම අපට යුද්ධක් වෙලා සුදුසු නැති ආශිර්වාද අපි වෙනුවෙන් අපි කරගෙන ඒකම අපට දැන් සංසාරේට ලොකු ප්‍රශ්නයක් බාධකයක් වෙලා එහෙනම් අපට අපි ආශිර්වාද කරන්න ඕනි කොහමද අනේ මට උත්තරීතර මිනිසක් බව අම්මුණා මම මිනිසක් බව ලබන්න මෙච්චර කුසල් පින් කරේ නිවන් දකින්න එනම් ආපු වැඩේ කරන්න ඕනේ මොනවද ආපු වැඩේ කියන්නේ මේ පොළවට මිනිසක් බවට ආපු වැඩේ කරන්න ඕනේ එතකොට මේ ගෙවල් තොරවල් ඒවා තිබිච්චාවේ ඒවා අම්බ කරලා ඒ අවශ්‍ය කටයුතු කරලා විවේක තින්න සෑම මොහොතක් ගන්නෙම නිර්වාණයට අදාළ කටයුතු වල නිරත වෙන්න ඕනේ අපි හේනක හිටියත් වැඩකොළක හිටියත් ගෙදරක හිටියත් විවේක තියෙන සෑම වෙලාවකම භාවනාවක නිරත වෙන්න ඕනේ. තමන්ගේ දරුවන්ට, ඒ දෙමෝපියන්ට, ඥාතින්ට, සහෝදරයන්ට ධර්මානුකූල දේවල් විතරක් කතා කරන්න උරු කරන්න ඕනේ. එනම් ගෙදර සෑම වෙලාවෙම ධම්ම සාකච්ඡා වෙනවා. පුංචි කාලේ ඉඳලා ඒ දරුවෝ සිල් ගන්න නම් ඒ කට්ටියට ආදර්ශයට අපි සිල් ඇඳගෙන ඒ දරුවොත් වඩාගෙන පන්සලට ගියා නම් අපි හැමෝම පුරුදු වෙලා ඉන්නේ දරුවා අරගෙන ඉස්කෝලේ යන්න ඒ ක්‍රමේම පන්සල් භූමියට පුරුදු කළා නම් ඒ දරුවෝ දන්නේ මේ වයසක් ගිස්සට යනකොට තමයි සිල් ගන්නේ කියලා. ඒ දරුවෝ දන්නවා මේ අනිවාර්යෙන් දෙපොල්ට සිල් ගන්න ඕනේ කියන එක විතරයි දන්නේ. ඇයි දෙපොල්ට සිල් අරගෙන උරු කරලා තින්නේ? වයසට යනකොට කරන ක්‍රමයක් නෙමෙයි මේක හැමදාම කරන්න ඕනේ ක්‍රමය නිසා ඒ දරුවා අවුරුදු 15 වෙනකොට සිල් ගන්න උපාසක පින්වතෙක් බවට පත් වෙනවා සිව්වන පිරිසක් බවට පත් වෙනවා එහෙනම් අපේ දරුවා අසත්පුරුෂ වෙන්න අපට නොසලකා අරින්න ඒ දරුවාගෙන් ගුටි කන්න ඒ මානසිකත්වය ඇදුවේ කවුද අපිම නේද පොඩි කාලේ ඉඳලා දාමට උරු කරන්නේ නැතුව පන්සල් ගෙනියන්නේ නැතුව ගෙදර ටීවී බල බල ලෞකික දේවල් පංචකාමයන් පිනවන දේවල් උරු කරලා පස්සේ ඒ දරුවා අපට කනකලෙන්ද ගැව්වාම මගේ දරුවා මට ගැව්වායි කියලා ඒ දරුවත් එක වෛර බැඳගෙන ඉඩම් ටික අනාථ මඩමට ලියනවා, ගෙවල් ටික ගිනි තියනවා, බඩු මුට්ටු පොලේ ගන්නවා, ඔක්කොම විනාශ කරලා මට අතෙස්වා මම ඔක්කොම විනාශ කරනවා, ඉඟන්න බවට පත් කරනවා, මේ කට්ටියක මම පලි ගන්නවා කියලා දැන් මං අඟුලිමාලයක් වෙලා නේද? දකින දකින හැමෝම මරලා ඇඟිලි ගන්න ක්‍රමය වෙත දැන් මගේ සිත ඇදිලා නැද්ද? අන්න බලන්න මෛත්‍රී භාවනාව අනිත් පැත්තට වෙලා තමන්ගේ අතේ මුදල වියදම් කරලා තමන්ගේ පුද්ගලික ධනය වියපෑදම් කරලා අපට ඌණියමක් කරගෙන ඇත්තටම අපිට දරුවේ කට උස්සනවා නම් අපේ ඥාතියේ මිත්‍රයේ ගමුවක් එහෙම නැත්නම් අම්මේ තාත්තේ අපට විරුද්ධ වෙනවා නම් ඇත්තටම සාදුකාරය දෙන්න ඕන මුළු ගමටම ඇයෙන්න මිනිස්සු කලබලලා දුවගෙන එනවා හැමදාම කෑගාන සද්ද ඇවිල්ලා තිනේ මොකද මේ එකපාරට සාදුකාරයක් ඇයින්නේ මේ සද්දේ කම්පණය වැඩි මුළු ගමම කැළඹිලා එනවා මේ සාදුකාරය මොකද්ද කියලා අනකට කියනවා මේගොල්ලෝ මට චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දුන්නා එතකොට අන මොකද්ද මේ විදිහට මේ කටයුතු මට කරලා මේ තරම් යුතුකම් වාක්‍යයෙන් කරලා කණ්ඩ බොන්න දීලා අදපු කට්ටිය මේ හැමදේම අනිත්‍යයි මේ හැමදේම ලෝකයේ තියෙන පැවත්මක් කිසිම කෙනෙක් පුදුජන කෙනෙක් විශ්වාස නැහැ ලෝභ දේශම වෛර තියෙනවා මේක වටා ගන්න මට අවුරුදු 25 ගියා මේ කට්ටිය මට චතුරාර්ය සත්‍ය ධර්මය මේ දැන් මට කියලා දුන්නයි කියලා කිව්වම අර මිනිස්සු දැනගත්තා මේ උපාසක පින්වත්ත අනිවාර්යෙන් මේ භවයේ ඉතර වෙනවායි කියලා එහෙනම් අපේ ජීවිතවල ගොඩාක් අවස්ථා තියෙනවා අපි මේ මාර්ගය වරද්දගත් එක එහෙනම් මේ මෛත්‍රී භාවනාව කරන භාවනා යෝගියා මොකද්ද මේ වඩන්නේ කියලා බලනකොට එයා ಗುಣධර්ම වඩනවා පටවි මට්ටමින් අපේ ජීවිතයේ ගොඩාක් තැන්වල අපට වැරදිලා තියෙනවා අනන්ත අප්‍රමාණ අපි වරද්දගෙන තියෙනවා අපේ නොදැනුවත්කම පිළිබඳව එහෙනම් මේ මොහොතේ ඉඳලාම අපේ වැරද්ද නිවැරදි කරන්න ඕනේ මේ දක්වා සිල් අරගෙන නැත්නම් අද ඉඳලා තීරණය කරන්න ඕනේ අද ඉඳලා අනිවාර්යයෙන්ම දෙපොයි දවස මගේ නෙමෙයි ඒක භාග්‍යතුන් වහන්සේගේ. ඒ දවස මම බුදුහාමුදුරන්ට පූජා කරනවා. ඒ පැය 24 මම භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් කැප වෙනවා කියලා ඉන්න සියලුම කෙනා අරගෙන පන්සල් භූමියට ඇතුල් වෙනවා. ඒගොල්ලන්ට කරන්න දෙයක් නැහැ. ඔක්කොම කට්ටිය සිල් ගන්නවා. එහෙනම් අපේ ජීවිතේ අපි ධාර්මික වුණොත් අපේ ජීවිතයේ ಗುಣ යාපත් වුණොත් ඒකාන්ත වශයෙන්ම මේ පෞල් ජීවිතයෙන් අපි අයින් වෙන්න අවශ්‍ය නැහැ. ඒක තුළින් අපට රාත්පලයට වෙනකම්ම වඩන්න පුළුවන්. හේතුව පෞල් ජීවිතයෙන් තමයි නිවන් දකින්න ලේසි. එහෙනම් අපි හැම දෙයක්ම අවුලවගෙන ප්‍රශ්න බවට පත් කරගෙන ඒවා විඩා බවට පත් කරගෙන ඔළුව අවුල් වෙලා ඇවිලෙන කොට ඇවිල්ලා කියනවා මේ දරුවන්ට මම අවුරුදු 40ක් වැඩ කළා මේ දරුවෙන මෙච්චර මාසි වුණා කිසිම කෙනෙක් මට සලකන්නේ නැහැ ඒ අය කසාද බඳලා ඒ අයට ගෙවල් අදාගෙන කාලබිලා ඉන්නවා අම්මා තාත්තා ඉන්නවද කියලා බලන්න ඇත්තනේ නම් ඒක කොච්චර සාධාරණද දරුවෙම මොනේ කරන්ටත් ඕනේ ඒ දරුවන්ට විරුද්ධව කරන චෝදනාවට අපි කියන්නේ පුතා එහෙමම කරන්න ඇයි තාත්තා කරලා තින්නේ මේකමනේ තාත්තා සිල් ගත්තද ಗುಣධර්ම වැඩුවද භාවනා කළාද පුංචි කාලේ ඉඳලා තරුණ කාලේ විවාහ වෙච්ච කාලේ ඉඳලා දරුවෝ ඉපදිච්ච කාලේ ඉඳලා ඒ දරුවෝ වඩාගෙන සිල් ගන්න ගියාද මොකවත් කරලා නැහැ. එහෙනම් තාත්තාත් කසාද බැඳලා ඒ අම්මා තාත්තා අත්හැරලා තමන්ගේ භාර්යාව තමන්ගේ පවුල තමන්ගේ අනාගතය කියලා වැඩ කළා නම් ඒ දරුවෝ තේක තරණ කිදි පුදුමයක් නෙමෙයිනේ. කොස්ගායෙන් කොස් විතරනේ ඉන්නේ බෙල්ලෙන් නැහැනේ. එහෙනම් පොල් පැලේ අපේලා අපි කියනවා මේ පොල් පැලෙන් අපට කොමාරි මේ කාලේ පොලස් කෙනි ටිකක් හම්බෙන්න ඕනේ වරකට ටිකක් හම්බෙන්න ඕනේ කියලා පතාගෙන ඉනකොට වරක හැදෙන්නේ නැහැ පොල් ගස්වල පොල් තමයි හැදෙන්නේ එහෙනම් අපි වපුරලා තියෙන්නේ අසත්පුරුෂ ගුණාංග නම් පංචකාමයන් පිනවගෙන මේ ලෝකේ යන පැවැත්මේ චර්යාවක් නම් ඒ දරුවන්ගෙන් කොහොමද ලෝකෝත්තර එකක් හම්බෙන්නේ එහෙනම් මේ කායානුපස්සනාව කියන මේ ධර්මතාවය මේ භාවනා යෝගියාට ප්‍රත්‍යක්ෂ වෙන ක්‍රමවේදය මේක මේ කයේ චර්යාව එයාට ප්‍රත්‍යක්ෂ වෙනවා මේ කයට මොනවද දෙන්නේ ඒක නැවතම් වෙනවා මේ ගැඹුරු විද්‍යාව එයා ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් දකිනවා එහෙනම් අපේ ජීවිතයේ අපට යම් යම් කට්ටිය යම් යම් ගනුදෙනු කරනවා යම් යම් විදියට අපට සලකනවා එයා සාදුකාර දෙනවා හේතුව ඒකට එයා කැළඹෙන්න එයා දන්නවා මම දීපු දේවල් මට නැවත ලැබෙනවා මම මොනවද මේ ලෝකේ හේතු හැදුවේ ඒකට අනුව හේතුවේ ඵලය දැන් අතහරගෙන එහෙනම් මේ මෛත්‍රී භාවනාව විතරයි අපට තියෙන එකම සරණ මෛත්‍රී භාවනාව විතරයි මේකට තියෙන එකම පිළියම මෛත්‍රියෙන් තුල විතරයි මේ ප්‍රශ්නෙට විසඳන්න විසඳුමක් තියන්නේ කියන එක ප්‍රත්‍යක්ෂ කරගෙන අපට ගනුදෙනු කරන සෑම කෙනාටම සුවපත් වේවා දුක් වේවා නිරෝගී වේවා නිවණින් සැනසෙත්වා කියලා එයා ආශිර්වාද කරනවා. හේතුව මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. හේතුව ඇදිලා ඉවරයි. දැන් ඵලය අට ගන්නවා. කම්මා කම්ම ඵලය හේතුඵල ධාමයෙන් මේ ලෝකයේ කිසිම කෙනෙකුට බේරෙන්න පුළුවන් කමක් නැහැ. මේ පින්වත්තුන් කොච්චර බේරිලා අවුරුදු 40 50 වෙනකන් මේ විශ්වයේ ඇඟිලා හිටියත් අද මේ සද්ධර්මය ශ්‍රවණය කරන්න මේ පින්වතුන්ට මෙතනට එන්න සිද්ධ වුණා. සිතිවිලි පාල වුණා යන්න ඕනේ, ධානය බාර ගන්න ඕනේ, වරදක් නැතුව දෙන්න ඕනේ, ඒ යුතුයකම් වාක්‍යම් කරන්න ඕනේ කියලා নানা ප්‍රකාර සිතිවිලි පාල වෙලා ඒ චෛතසිකය ඉරිදීම අපි උස්සාගෙන ඇවිල්ලා මෙතනින් තියලා මේ පින්වතුන් දන්නේ නැහැ. එහෙනම් හේතුව හැදුවා නම් ඵලය හම්බෙනවාමයි, ඒක වෙනස් කරන්න බෑ. එහෙනම් මේ ධර්මයේ ශ්‍රවණය කරන්ට ඒ අවශ්‍ය හේතු හදාගත්ත කට්ටිය ප්‍රාර්ථනා සිටිවිලි ඇති කරපු කට්ටිය මේ ලෝකේ කොයි අස්සක මුල්ලක හිටියත් ඒගොල්ල ඉරිදීම වාගේ ඉස්සිලා ඇවිල්ලා මෙතනින් පාත් වෙනවා. හේතුව අපි ඉන්න දිශාවට, ඒ ධර්මයේ තියෙන දිශාවට ඒ පින්වතුන් ඇදිලා යන්න ඕනේ. මේක හේතුඵල ධර්මයක්. මේක වෙනස් කරන්න බෑ. එහෙනම් අපි මේ ලෝකේ නාමයක පර්වතේ හිටියත් සමුද්‍ර මැදේ හිටියත් කර්මය දැන් අපි හොයාගෙන ඉන්නේ නැද්ද? එහෙනම් හේතුඵල ධාමයට අනුව මේ කර්මා කර්ම විපාකයට අනුව අපට මේ ලෝකේ කොහෙවත් බේරිලා ඇඟෙන්න බැරි නම් කර්මය බේරිලා දුවන්න මේ මහ පොළවේ ඉඳ අපට මදි නම් තියෙන්නේ මොනවද? පරිසම් දෙන්න හැරලා නිස්සබ්ද වෙන එක. අතුරාට අතුරුකම් කරන්න දෙන්න. මිතුරාට මිතුරුකම් කරන්න දෙන්න. පලි ගන්න මිනිස්සයාට පලි ගන්න දෙන්න. අපර සලකන කෙනාට සලකන්න දෙන්න. අපෙන් බෑර ගන්න උදුර ගන්න කෙනාට උදුර ගන්න බෑර ගන්න දෙන්න. අපර නිന്ദා අකෞරව අප්‍රසංසා කරන කට්ටියට ඒ නිന്ദාව කරන්න අරින්න. ප්‍රසංසා කරලා ගෞරව කරලා වැඳලා යන කට්ටියට ඒක වැඳලා ප්‍රසංසා කරලා යන්න අරින්න. ඒ හැම හේතුවට අදාළ ඵලයට ඒ විදියට ඵල අට අරගෙන ඒවා විනාශ වෙලා ඉවර වෙලා යන්න අරින්න. මේක තමයි මේ මෛත්‍රී භාවනාව තුළින් කායානුපස්සනාව කියන මට්ටම පරිපූර්ණ වීම. එහෙනම් කායික වශයෙන් ගනුදෙනු කරන සෑම කෙනාටම අපේ ජීවිත කාලෙම සෑම තප්පරයක් ගානේ අපි සුවපත් භාවයේ, නිදුක් භාවයේ, නිරෝගී භාවයේ ප්‍රාර්ථනා කරමින් අපි ලබාපු මිනිසත් භවයේ ගත කරන්න ඕනේ. යම්කිසි විඥානයක් නිසා මගේ සිතට කම්පනයක් ඇති වෙනවා නම්, අකමැත්තක් ඇති වෙනවා නම්, මම කැළඹෙනවා නම්, මාගේ සිත එයා නිසා ගොඩාක් වේශයටපත් වෙනවා නම්, ඒ ගනුදෙනුව තියෙන බව විතරයි අපි දැනගන්න ඕනේ. ඒ අසුවලා මේම කළා, අසුවලා මට අක්‍රෝශ කළා, අසුවලා වෛර කළා, අසුවලා නිඳා කළා කියලා අර අක්කොච්චි මං, අවදි මං, අජිනි මං, අහසි මේ කියන ඒ ධම්මපදයට අනුව අපි වෛරය ඇති කරගන්නේ. ඒතෝ වෛරය මේක සංසිඳවන්න බෑ. වෛරය සංසිඳවන්න පුළුවන් මෛත්‍රියෙන් පමණයි. මේ ලෝකේ සෑම ගනුදෙනුවක් තුළම වෛරයක් පවතිනවා. අපේ පිළිගන්න නිඳා කරන හැමෝම වෛරය පරිමාණවා. ඒ විතරක් නෙමේ, අපට මිතුරුකම් කරන, අපපාතන කරන කට්ටියත් වෛරයක් පරිමාණවා. ඇයි මිතුරුකම කියන බැඳීම අපි තුළ නිර්මාණය කිරීම නිවනට බාධාවක් නෙමෙයිද? අපට අපපාතන කරලා, සත්කාර කරලා, අපිව මේ වලින් මත් කරලා, එන ලාභ සත්කාර වලින් අපිව මෝහයට පත් කරලා, ඒක තුළ ලෝභ ඇති කරලා, දැන් ඒක තුළින් අකටයුත්තක් වෙන්නේ නැද්ද? එහෙනම් මේ ලෝකේ හොඳ කියන නරක කියන දෙකෙන්ම අපට අයාපතක් වෙනවා. කුසල් පින් කළාම දිව්‍ය ලෝකෙ ඉපදෙනවා, අකුසල් පව් කළාම අපායෙ ඉපදෙනවා. ඒ කියන්නේ හොඳනොත් නරකක් වෙලා තියෙන්නේ, නරකෙනොත් නරකක් වෙලා තියෙන්නේ. ඒ තු දෙපැත්තෙම ඉපදීමක් තමයි වෙලා තියෙන්නේ. එහෙනම් හොඳෙන් වැඩකුත් නැහැ, නරකෙන් වැඩකුත් නැහැ. නිවීම විතරයි අපි විසින් කළ යුත්තේ. එහෙනම් අපිට මේ ලෝකේ ගනුදෙනු කරවන අපේ විඥාණයට සම්බන්ධ, අපේ විඥාණයත් එක්ක මතකේ රැඳිච්ච සෑම කෙනාටම අපි පොදුවෙන් සියලු සත්වයෝ ලෝසුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිවනින් සැනසෙත්වා කියලා නැවත නැවත ජීවිත කාලෙම අපි ජප කරමු. මේක 108 වාරයක් 108 වාරයක් නෙමේ මුළු ජීවිත කාලෙම කියන්න ඕන සූත්‍රයක් මේක. මේ ධම්මපදයේ නැසෑම තපරයක් ගන්න සත්‍යයනා කරන්න ඕනේ. එනා මේ විදිහට අපි කරනකොට මේ ලෝකේ සෑම කෙනාගේ විඥාණයටම මේක යනවා. කඩියක් අපි අපනවා නම් ඒ කඩියත් එක්ක මගේ විඥාණයට ධනදෙනුවක් තියෙනවා, කර්මයක් තියෙනවා. ඒක තමයි කෝටි ප්‍රකෝටි කඩියෝ ඉන්නකොට අර කඩිය විතරක්ම ආවපුවේ. මේ ලෝකේ කෝටි ගණන් සර්පෝ ඉන්නවා, අර කුණ කට්ටා විතරක්ම ආවපුවේ. එහෙනම් මොකද්ද මේකට තියෙන හේතුව? ඒ විඥාණයට මේ විඥාණයෙන් ධනදෙනුවක් තිබුණා. එනම් අපි නැවත නැවත මේ මෛත්‍රී භාවනා වඩනකොට ඒ පුද්ගලයන්ගේ කයට ඒ සත්‍යයන්ගේ විඥාණයට මේ තරංගයකින් පතිත වෙලා ඒ අණුවත් එක්ක විඥාණයත් එක්ක මේ තරංගේ ඇතිලා ඒවා ඥානගත වෙලා එයා තුළ සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ ඇති වෙනවා. එනම් මොකද්ද මේ සුවපත් නිරෝගී නිදුක් භාවයෙන් අපට තියෙන ප්‍රයෝජනය කියලා බැලුවාම ඒ වෛරය ගන්න එයා තුළ තියෙන දුක පවතින නිසා, එයා මානසිකව අසනීප වෙච්ච නිසා, එයා තුළ සුවපත් භාවයේ නැති නිසා. එහෙනම් දුක නැති වෙනකොට එයා සන්තෝෂයටපත් වෙනවා. සන්තෝෂයෙන් ඉන්න කෙනෙකුට පිළිගන්න බෑ. නිරෝගීමත් නම් එයාගේ මනසේ තියෙන අසනීප මානසික ලෙඩ නැත්තම් එයාගේ මනස ගොඩාක් පැහැදිලි නම් නිරෝගීමත් මනස නිතරම චිත්තානුපස්සනාවෙන් ඉන්නවා, සියෙන් ඉන්න කෙනෙකුට පිළිගන්න බෑ. එන සුවපත් භාවය, එහෙම නැත්නම් නිදුක් භාවය, නිරෝගී භාවය අපි එයාට පූජා කෙරුවොත් එයාට සිද්ධ වෙනවා සෑම මොහොතක තුළම පැහැදිලි නිරවුල් මනසින් සිතානුපස්සනාවෙන් ගනුදෙනු කරන්නේ. ඒ කියන්නේ එයාගේ මේ ලෝකේ කාටවත් අනතුරු වෙන්නේ නැහැ. ඒ අනතුරු වෙන්නේ නැති වෙනකොට අපෙත් එක්ක තියෙන කර්මය එයා අත්හරිනවා. ඕන්නෑ මේ මිනිස්යාගේ මොකටද මම බලිගන්නේ, වැඩක් නැහැ, නිකන් බොරුවට, නිකන් මගේ කාලෙත් අපරාදේ, මගේ චරිතෙත් අපිරිසිදු වෙනවා කියලා එහෙම ඥානයක් පාළ වෙලා අපිව බලනකොට ආක බලාගෙන යනවා. අපෙන් පිළිගන්නේ නැහැ. අපට ඒ අනුකම්පාවෙන් සමාව දීලා යාලි වැඩක් බලා ගන්නවා. එහෙනම් මේ විදිහට අපට පුළුවන්කම තියෙනවා මේ ලෝකේ සෑම කර්ම ගනුදෙනුවක්ම ඉවර කරලා දාන්න. අපි ලබාපු මිනිසත් භවයේ මේ සතර සතිපට්ඨානය අපට මෛත්‍රී භාවනාව තුළින් වඩන්න පුළුවන්. එහෙනම් අද ඉඳලා අපි සතර සතිපට්ඨානය වඩමු, මේ කායානුපස්සනාව වඩමු මෛත්‍රී භාවනාව තුළින්. එහෙනම් අද ඉඳලා අපි සතුරාට මෛත්‍රී කරන්නේ, මිතුරාට මෛත්‍රී කරන්නේත් නැහැ, ඥාතීන්ට, මිත්‍රයන්ට, දරුවන්ට මෛත්‍රී කරන්නේත් නැහැ. අපි මේ ලෝකේ ඉන්න සෑම සත්වයකටම මෛත්‍රී කරනවා. හේතුව අපි පාරේ යනකොට කොයිදෝ ගමක තියෙන බල්ලෙක් අපිව බුරනවා නම් ඒ විඥාණයට මේක ගනුදෙනුවක් තියෙනවා. අපි බස් එකකින් නැගලා යනකොට බස් එකේ මිනිස්සෙක් ඇගේ ඇපිලා අපට හොඳටම බයිනවා. ඇක්ුණේ තයාමයි වරද්ද එයා කරලා අපිට බැනලත් යනවා. ඒ කියන්නේ ආවල් ගම්මානයට යන බස් එකේ අතරමඟ නැගපු ඒ මගියාගේ විඥාණයටත් අපට ගනුදෙනුවක් තියෙනවා. එනනම් මේ ලෝකේ සෑම තැනකම අපි අරගෙන යන්නේ කර්මය, කර්මය ගෙවන්න ඕන නිසා එතනට ගියාම එතන කර්මයක් අපට සූදානම් වෙලා තියෙනවා. ඒකට අපි පිළිගන්නට ඒක සූදානම් වෙන්න ඕනේ. එහෙනම් අපි දඹදිව ගිහිල්ලා අමනාප වෙලා යන අවස්ථාවක් නැද්ද? එහෙනම් වනිත ගියා නම් වැඳගන්න එපාය. එතන අමනාපුනේ ඇයි? එහෙනම් එතනක් තිබුණා කර්මයක්. එහෙනම් ඒ කර්මය පරිසම් දෙන්න තමයි අපි මේ ගුවන් යානෙන් දඹදිවට අරන් ගින් තියෙන්නේ. එහෙනම් අපේ ගිය ජීවිතේ අරන්ති ගියෙන් තියෙන ගිය ජීවිතේ කර්ම තියෙනවා පරිසම් දෙන්න. ඇයි අපට දරුවෝ ලැබුණේ? දරුවන්ගෙන් කර්ම තියෙනවා පරිසම් දෙන්න. ඇයි අපට රස්සාව ලැබුණේ? රස්සාවෙන් කර්ම තියෙනවා පරිසම් දෙන්න. ඇයි අපට ඉඩම් ලැබුණේ? ඒවා කොටනකොට තමයි කර්ම පරිසම් දෙන්නේ. නා ඉඩමතුලින් කර්ම තියෙනවා පරිසම් දෙන්න. ඇයි අපි ධර්මයේ ශ්‍රවණය කරන්නේ? ඒක ඇයෙන ධර්මයේ තුලින් කර්ම තියෙනවා පරිසම් දෙන්න නිවනට. එනම් මේ ලෝකේ සෑම ස්ථානයකටම අපේ කකුල් දෙක යනවා නම් ඒ යන යන සෑම ස්ථානයකම කර්ම තියෙනවා. අපේ ඇස්වලට පේන සෑම රූපයක් තුළින්ම අපට කර්ම තියෙනවා. ඇයෙන සෑම ශබ්දයක් තුළම අපි කොච්චර කැළඹෙනවද, තරහ වෙනවද, අමනාප වෙනවද, සන්තෝෂ වෙනවද, හැම ශබ්දයක් තුළම කර්ම තියෙනවා. එහෙනම් මේ සෑම කර්මයක් ගෙවන්න තියෙන එකම ක්‍රමය තමයි මේ මෛත්‍රී භාවනාව තුළින් අපි මේ සියලු සත්‍යයන්ට මෛත්‍රී වඩන එක එන අද ඉඳලා අපි තථාගතයන් වහන්සේගේ සරණ යන අලුත්ම දායක සරණාගතයෙක් වෙමු. අපි මේ දක්වා අපි අරියට සරණ ගියේ නැ අපට ඕන විදිහට අපි හිතුවක්කාර කමින් පංචකාමයන් පිනව පින මේ ලෝකේ ඉන්න ඇති එහෙම අපි හිතාගමු. අද ඉඳලා අපි සැබවින්ම තථාගතයන් වහන්සේගේ සරණ යමු, ධම්මයේ සරණ යමු, සංඝයා වහන්සේලාගේ සරණ යමු. එන අද ඉඳලා තුරුණුවන් සරණ යන සරණාගතෙක් බවට අපේ ජීවිතය අපිපත් කරගනිමු. එනම් සෑම අවස්ථාවකම චිත්තානුපස්සනාවෙන් මතක තියාගෙන අපි වඩන්න ඕන ධර්මයක් තමයි මේ මෛත්‍රී භාවනාව. මේ මෛත්‍රී භාවනාව අපේ නිර්වාණ ධර්මය. අපි අරයත් බෝධියට පත් කරලා අපේ සංසාර විමුක්තිය සලසන ධර්මතාවයේ කමඨාන. එනම් මේ භාවනා යෝගියා සුවපත් භාවයේ, නිදුක් භාවයේ, නිරෝගී භාවයේ පතාගෙන භාවනාවේ ඉඳගෙන යා කල්පනා කරනවා. මේ සෑම කෙනාගේම කය මෙනෙහි වෙන කයට මම මෛත්‍රී කළා. මේ ලෝකයේ තියෙන සෑම සතරමා භූතයාගෙන් මට කර්ම පරිසම් දෙනවා. ඒ නිසා තමයි මට මෛත්‍රියක් අවශ්‍ය වුනේ. බලන්න අපේ ජීවිතේ ඇයි මෛත්‍රියක් අවශ්‍ය වෙන්නේ? අතරෙකුත් නැත්තම්, මිත්‍රෙකුත් නැත්තම්, ගනුදෙනුවක් නැත්තම් එයාට මෛත්‍රිය අවශ්‍ය නැහැ. එහෙනම් මෛත්‍රී භාවනාවක් අපට අවශ්‍ය වෙන්නේ අපට කර්ම පරිසම් දෙනවා, අපට මිතුරෝ අතුරෝ ඉන්නවා. සතරමා භූතවල අපි දෝෂ ඇති කරලා, දෝෂ හදලා, එන අදහිඳලා මේ පඨවි ධාතුව තුළින්, එහෙම නැත්නම් ආයාම පස්සනාව තුළින් අපි වටා ගන්න ඕනේ කිසිම පඨවි ධාතුවකට මම කර්මයක් නිර්මාණය කරන්නේ නැහැ. කෙරුවොත් ඒ කර්මය නැවත පරිසම් දෙනකොට මෛත්‍රී භාවනාවේ අවශ්‍යතාවය මට ඇති වෙනවා. එහෙනම් අපි දන්නවා වැස්සට තෙමිලා බෑ, තෙමුණ තෙම්බිරිසාව ඇදෙනවා, උණ ඇදෙනවා. එතකොට අපට බේත් ගන්න සිද්ධ වෙනවා. එහෙනම් අපි මෛත්‍රී භාවනාව අනාගතයට අවශ්‍ය නොවන විදියට අපේ කය, අපේගේ සිත, අපේගේ සලායතන මේ පඨවි ධාතු තුල, මේ නාම රූප තුල පරිස්සමෙන් කටයුතු කරන්න ඕනේ. අපි කෙනෙකුට කතා කරනකොට එයාගේ කයට සිතට දුක ඇති නොවන විදියට වචන ප්‍රකාශ කරනවා නම් මේ කායානුපස්සනාව කියන මේ පඨවි ධාතුවේ කර්ම නිර්මාණය වෙන්නේ නැහැ. එහෙම වුණොත් අපට පඨවි මට්ටමේ චිත්තානුපස්සනාව අපට කරන්න අවශ්‍ය නැහැ. එනා අඟුලිමාල දාරු කිරිය සුද්ධෝතන කියන උත්තමයන් වහන්සේලා අරියත් බෝධියට පත් උනේ කොහොමද කියලා බැලුවොත් එක පාර්තම චිත්තානුපස්සනාව එතනම වැදුවා, එතනම rahat වුණා. ඇයි ඒගොල්ල සතර සතිපට්ඨාන ක්‍රමක්‍රමයෙන් පිළිවෙලට අතරම ගියේ නැත්තේ? ඒ අතරට මාර්ග හතරක් තියෙනවා. එන අපි සෝවා මාර්ග ඵල, එහෙම නැත්නම් සකෘදාගාමි මාර්ග ඵල, අනාගාමි මාර්ග ඵල, අරියත් මාර්ග ඵල කියලා අපි අටපුරුෂ පුද්ගලයන් මට්ටම් 8ට ගියේ නැහැ. ඒගොල්ල සතර සතිපට්ඨාන මාර්ගය, සතර සතිපට්ඨාන ඵලය කියලා ඒ මාර්ග හතර, ඵල හතර කියලා ඒගොල්ල සතර සතිපට්ඨානේ මේ ක්‍රමයට වැඩිවේ නැහැ. කොහොමද වැඩිවේ? එකපාරට අවසාන ඵලය වැඩුවා. එහෙනම් කල්ැතුව අනිතේ ඔක්කොම වඩලා ඉවරයි. එහෙනම් අපේ ජීවිතයේ අපි මේ පාරමිතාව, මේ සතර සතිපට්ඨානේ මෛත්‍රිය තුළින් මට්ටම් වලින් ඉවර කරන්න ඕනේ. මේ ලබාවු මිනිසත් භවයේ මේ ආයුෂ කාලය අපට ඇති මේක වඩන්න. එහෙනම් අද ඉඳලා අපි මොකද්ද කරන්න තියෙන බලාපොරොත්තුව? මේ මෛත්‍රී භාවනාව තුළින් අපි මේ ලෝකේ කිසිම පටවියක් තුළ කර්මයක් ගොඩනගන්නේ නැහැ. කිසිම කෙනෙකුගේ භෞතිකයට, කයට අපි කර්මයක් ඇති කරන්නේ නැහැ කියන එක කෙරෙහි විශාල සීයෙන් ඉඳලා, සෑම තප්පරයෙන්ම චිත්තානුපස්සනාවෙන් ඉඳලා අපි ඒ කටයුතු වලින් බේරෙන්න ඕනේ. අපි ඒ කටයුතු වලින් නිදහස් වෙන්න ඕනේ. එහෙනම් මේ ලෝකයේ කිසිම කෙනෙකුට වෛර නැති කෙනෙක් මම වෙත්වා, මම මේ ලෝකයේ කිසිම කෙනෙකුට හිංසා නොකරන කෙනෙක් වෙත්වා, මේ ලෝකයේ කිසිම කෙනෙකුට පීඩා නොකරන කෙනෙක් වෙත්වා, මේ ලෝකයේ කිසිම කෙනෙක්ගෙන් බලි නොගන්න කෙනෙක් වෙත්වා කියලා තමන්ගේ සිත ඒ විදිහට අහිංසාවාදී කරගන්න, මේක මෛත්‍රී භාවනාවට සුදුසුකමක්. එහෙනම් අපේ ජීවිතය තුළ අද ඉඳලා අපි වඩන කමඨාන තමයි මේ ලෝකයේ ඉන්න කිසිම කෙනෙකුගේ කයට, පටවියකට මම කර්ම ගොඩනගන්නේ නැහැ. එහෙනම් මෛත්‍රී භාවනාව තුළින් මම මගේ පාරමිතා පුරනවා. සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, නිවනින් සැනසෙත්වා කියන මේ තථාගත පණිවිඩය මම මේ සියලෝම කෙනාගේ ජානගත කරනවා. සෑම කෙනාගේම සෛලවල න්‍යාස්තිය මේක අනුගත කරනවා. එහෙනම් මාගේ තරංගය යහපත් තරංගය මේ ලෝකේ සෑම සත්වයෙක්ගේම ජානවල තියෙනවා නම් මාව දකිනකොට ඒගොල්ල සුවපත් භාවයත් නිදුක් භාවයත් නිරෝගී භාවයත් මට පූජා කරලා මට නිවිසනසෙන් අවශ්‍ය පරිසරයත් ඒගොල්ල පූජා කරනවා. නිවනට බාධා වෙන මොකවත් දෙන්නේ නැහැ. බලන්න දකින දකින තන යන යන තන හමු වෙන හැමෝම මට නිවනට අදාළ උදව්පදව් කරනවා නම් සුවපත් නිරෝගී භාවයේ නිදුක් භාවයේ ඒගොල්ල මට පූජා කරනවා නම් බලන්න මේ පරිසරය කොච්චර සුන්දර වුණාද කියලා සෑම තැනින්ම මට නිවනට අදාළ කටයුතු වෙනවා. එහෙනම් මේ ලෝකයේ දිව්‍ය ලෝකයක් බවට මට සාපේක්ෂවපත් වෙනවා. එහෙනම් අද මේක අපාය අතන්ට යන්න බෑ ජීවිතේට අනතුරුයි. මෙතනට යන්න අර මිනිස්සයා නයාවාගේ පෙනේ කුප්පනවා. ආවර්තන්ට යන්න බෑ අතුරෙක් ඉන්නවා. එහෙනම් මේ පටවියේ දෝෂ මේ කායානුපස්සනාව සම්පූර්ණ වෙලා නැහැ. මේ කායානුපස්සනාව තුලින් අපි පාරමිතාව පරිපූර්ණ කරලා නැහැ. එහෙනම් මේ මෛත්‍රී භාවනාව මෛත්‍රී පාරමිතාවක්. එහෙනම් අද ඉඳලා මේ සියලුම දෙනා මේ පාරමිතාව පුරන්න ඕනේ. ඇයි පාරමිතාව පුරන්න කියලා කිව්වේ? මේ සියලුම දෙනා බෝධිසත්වයෝ නිසා. මේ ලෝකයේ පුරා කෝඹියා ඉඳලාම මේ ලෝකේ ඉන්න මිනිස්සුන් දක්වාම ඉන්න සෑම විඥානයක්ම නිවන පතාගෙන යනවා. අපේ මාබෝසතාණන් වහන්සේ මේ ලෝකයේ ජීවත් වෙනකොට සෑම භවයකම ඉපදිච්ච බව අපි දන්නවා. කඩියොරැල බලලා ආනන්ද මේ සක්විති රජවරු කියලා කිව්වනම් ඒ කියන්නේ පුරා කුඹියා ඉඳලාම මිනිසත් බව නොලබපු කෙනෙක් නෑ. එහෙනම් මේ සෑම විඥානයක්ම නිවන පතනවා නම් නිවන් දකින්න තියෙන ක්‍රම තුනයි. එකක් තමයි අරියත් බෝධිය, පච්චේක බුද්ධ බෝධිය, සම්මා සම්බුද්ධ බෝධිය. එහෙනම් ඒකාන්ත වශයෙන් මේ සෑම සියලු සත්වයෙක්ම තුන්තරා බෝධියකින් එකටපත් වෙන්න ඕනේ. එහෙනම් ඒ බෝධියේ පාරමිතාව පුරන්න ඕනේ. එහෙනම් අපි අද හිතලා පාරමිතාව පුරනවා. මෛත්‍රී පාරමිතාව, සියලුම කර්ම අවෝසි කරන පාරමිතාව, කායානුපස්සනාව කියන ධර්මතාවය පරිපූර්ණ කරන පාරමිතාව අපි අද ඉඳලා වඩනවා. අපි සියලුම දෙනා බෝසත් චර්යාවේ නිරත වෙනවා. ඒ වගේ තමයි අපේ අතුරා කියන්නේ මිතුරා කියන්නේ අපේ විරුද්ධවාදියා වෛරකාරයා කියන්නේ මේ ඔක්කොම බෝධිසත්වරු. හේතුව මේ ලෝකේ හැම කෙනාම නිවනට සුදුසුකම් ලබනවා නම් නිවන පතනවා නම් නිවන බලාපොරොත්තු මේ සසර යනවා නම් ඒ හැම කෙනාම බෝධිසත්වරු. එහෙනම් බෝධිසත්ව චර්යාවේ අරියට යෙදුන් නැති නිසා, බෝධිසත්ව තුළ ඒ ගුණධර්ම නැති නිසා, ඒ පාරමිතාවන් පරිපූර්ණ වෙලා නැති නිසා අපිට ඒ බෝධිසත්වයෝ අතුරෝ වාගේ පේනවා. මේ ලෝකේම අතුරෙක් නැහැ පින්වතුනි. මේ ලෝකේ ඉන්න බෝධිසත්වරු ඒගොල්ලෝ හරියට ගුණධර්ම වඩලා නැහැ. කවදරේ බෝධිසත්වයෝ ගුණධර්ම ටික වඩලා මේ තුන්තරා බෝධියකින් එකකින් පිරිනිවන් පානවා. එහෙනම් එතකම මේ බෝධිසත්වයන්ට අපි උදව් කරන්න ඕනේ නිවන් දකින්න, නිවනට අදාළ කටයුතු කරන්න. එන අද ඉඳලා මානසිකත්වයක් අදන්න. මාගේ අතුරෝ මේ ලෝකේ බෝධිසත්වයෝ නිවන පතන බෝධිසත්ව චර්යාවට මම උදව් කරනවා. මාබෝසතාණන් වහන්සේලාට මම උපකාර කරනවා. සියලු සත්වයෝ ගුණධර්ම වඩන නිවන පතන මාබෝසතාණන් වහන්සේලා කියන මානසිකත්වයට ඇවිල්ලා බෝධිසත්වයෙකුට කරන ගරුත්වය පුරා කුඹියාගේ ඉඳලාම විඥානයේ උසලන සෑම සත්වයෙකුටම අපි දක්වලා අපි මේ මෛත්‍රී භාවනා වඩමු. එහෙනම් අද ඉඳලා අපේ මානසිකත්වය වෙනස්. හේතුව දැන් අපට මිනිස්සු පේන්නේ, බෝධිසත්වයෝ පේනවා. දැන් අපට වෛරකාරයෝ, නින්දාකාරයෝ, අපට ගුණධර්ම වලට අපට බාධා කරන කට්ටිය පේන්නේ. දැන් පේන්නේ අපේ කල්යාණ මිත්‍රයෝ, අපේ විඥානයත් එක්ක කර්මත් එක්ක ගනුදෙනු කරන උත්මයෝ. එහෙනම් මේ ගනුදෙනුව ඉවර කරන්න ඒ කට්ටියට අපි මෛත්‍රී කරගෙන අපේ පාරමිතාව අපි පරිපූර්ණ කරමු. අලියම පාන්දර අපට විශේෂ කමඨාණක් හම්බුණා ජීවිත කාලෙම පුරන්න. මේ අලියම පාන්දර නිර්වාණ මාර්ගයක් අපට හම්බුණා ගමන් කරන්න. මේ අලියම පාන්දර අපට විශේෂ දේශනාවක් හම්බුණා, නිවන් පණිවිඩයක් හම්බුණා මේ ලබාපු මිනිසත් භවයේ නිවෙන්න. එහෙනම් මේක මේ සිත්වල නිදන්ගත කරගනිමු. සෑම තප්පරයක් ගානේ මෙනෙහි කරමු. අපේ මෛත්‍රී භාවනාව මාව විතරක් නෙමෙයි මේ ලෝකෙම විනාශ කරනවා. මේ ලෝකෙම චර්යාවට තර්ජනයක් ඇති කරලා චර්යාව විනාශ කරනවා. මුළු ලෝකෙම සුවපත් කරනවා. ලෝකය නොසුවපත් වෙන්නේ කොහමද? ලෝකේ දුකෙන් දිරෙන්නේ කොහමද? සත්‍යයා දුස්සීල වුණොත්. සත්‍යයා සිල් නැත්තම් මේ ලෝකෙම ඉවරයි, විනාශයි. එහෙනම් මාගේ මෛත්‍රී භාවනාවේ තරංගය මේ විශ්ව තරංගය තුළින් කැරකිලා මුළු ලෝකේ ඉන්න සෑම අණුවක් තුළම අනුගත වෙනකොට, සෑම සෛලයක්ම මේ මෛත්‍රී භාවනාව ලබා ගන්නකොට මේ සත්වයෝ හැම කෙනාම මෛත්‍රී පාරමිතාවෙන් පෝෂණය වෙනවා, මෛත්‍රියෙන් පෝෂණය වෙනවා, තෙමෙනවා. ඒ කියන්නේ ලොව සුවපත් කරන්න පුළුවන් වාසනාව මට උදා වුණා. අද ඉඳලා මම ලොව සුවපත් කරනවා. ඒ සුවපත් භාවය තුළින් මම සුවපත් වෙනවා. එහෙනම් අපගේ රාජකාරිය මේ සම්බුද්ධ ශාසනයට දැන් ඉඳලා අපි කරමු. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ පවතින මේ ලෝකය මෛත්‍රියෙන් පුරවමු, මෛත්‍රී පාරමිතාවෙන් පුරවමු. මේ ලෝකේ සුවපත් කරලා අපේ බෞද්ධකම, අපේ සරණාගත භාවය, අපේ ලෝකෝත්තර නිවන් කමඨාන අපි පෙන්නමු මේ ලෝකෙට. මම කමඨාන් වැඩුවේ ලෝකේ සුවපත් කරලා, මම කමඨාන් වැඩුවේ මේ ලෝකය මෛත්‍රියෙන් පුරවලා. මම භාග්‍යතුන් වහන්සේට යුතුකම් වාක්‍යම් කළේ මේ සම්බුද්ධ ශාසනින සෑම කෙනාටම මෛත්‍රිය පූජා කරලා කියලා. අද ඉඳලා මෛත්‍රී පූජාව පවත්වමු සෑම තප්පරයක් ගානේ. එනම් මේ ධර්ම දේශනාව, මේ නිර්වාණ පණිවිඩය අපගේ සිත්වල නිදන්ගත වේවා, නැවත නැවත මෙනෙහි වේවා, පාරමිතාව කමඨානා භාවනාව වශයෙන් නිතර නිතර සිදු වේවා. මේ ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කරගෙන ඒකාන්ත වශයෙන්ම මේ භවයේම අරියත් බෝධියෙන් පිරිනිවෙන්න අවශ්‍ය කටයුතු සිද්ධ වේවා. මේ මෛත්‍රිය මාගේ දුක නිවත්වා කියලා සාදුකාරයක් දෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.